ධර්මානුශාසනාව. කරුණික පින්තුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථිකෝ මහරාජේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චක්ඛාරෝ ධම්මුද්දේසා උද්දිතා යමහං ඤක්ඛාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගාභියං පබ්බජිතෝති. සද්ධාවන්ත පින්නතුනි, පුරෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ දසබල ධානේ සරුවක්ඛරාජෝත්තමයන් වහන්සේ සාරිකා ගමනකදී දේශනාමක වදාළ ධර්ම මාතෘකා සතරක් විවරණය කරමින් කක්කපාල මහරහතන් වහන්සේ විසින් හෝරම රජතුමාට ප්‍රකාශ කළ දේශනයක පැවැත්වාසා පාඨයක් මෙසේ. අත්ථිකෝ මහරාජේ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චක්ඛාරෝ ධම්මුද්දේශා උද්දිප්පා. මහරජේ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ භාග්‍යවත් වූ අරිහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මාතෘකාකල ධර්ම දේශනා සතරක් ඇත. යමහං ඤක්වාච දිස්වාච සුත්වාච අගාරස්මා අනගා යම් පබ්බජිතෝ. ඒ මේ ධර්ම මාතෘකා සතර මම නුවණින් දැන නුවණින් දැක නුවණින් යුතු දේශනාවෙන් අසා ඒ විදිහේ මේ කවිුවේනි ඒකයි සූත්‍ර පාඨයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක් තේනවා සෑම වස්තාවසානයක චාරිකා ගමනක වැඩම කරවීම. චාරිකා ගමන ක්‍රම දෙකක් තේනවා, කුලිත චාරිකා සහ අතුලිත චාරිකා. කුලිත චාරිකා කියන්නේ ඉක්මන් ගමන. ඒ කියන්නේ බෝධනීයන් ගණන් දිස්වා සතසහස්‍රයේ යෝජනේ අමිනක ගන්වාන බෝධේසිකං මහා මුනි. මාර්ග කලා බෝධයේ යම් කෙනෙක් සුදුසු ඉන්නවා නම් දෙවන් සිය දහස් ගානක් ඈත හරි සැලකින් එකෙන්ද වැඩම කරවා ඒ අයට ප්‍රමා බෝධේ කරවන. මේ වාගේ ශ්‍රේණික ගමන් වලටයි කියන්නේ කුලිත චාරිකා. බෝධයෙන් එකලාව එළි තැන් වලට වැඩි බක බ්‍රහ්මයාට වැරදි දෘෂ්ටියක් ඇතිව වෙනාමේ ඒ දෘෂ්ටිය දුරු කරන පිණිස ඒ නිමිත්තෙන් දේශන ධර්ම දේශනාවෙන් කෝටි ගණනාවක් ධර්මයන් මම පරිණාම ලබන බව දැනගෙන දේශ කලාවල නිගදායේ සිට සර්වඥන් වහන්සේ සැනසීම බඹලෝ යදී. යන්න මේ ධර්මයන්ට ධර්ම දේශනා කරන මාර්ග කලලිවන් අවබෝධ කිරීම 18 කෝටියක් තරම් දක්වයි. මේ විදිහට ශනික ගමන් දෙනවා යට කුලිත චාරිකා. අකුලිත චාරිකා කියන්නේ සලපිරිස පිරිවරාගෙන ගමින් ගමක නගරයෙන් නගරයට ජනපදයෙන් ජනපදයට රටෙන් රටට වර්ණ චාරිකාවක් කියේ. ඒ වර්ණ ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ නව මාසික චාරිකාව, 6 මාසික චාරිකාව සහ 3 මාසික චාරිකාව. ලක්ෂාන 3 මාසයේ ඉස්සන්ව වැඩෙයිද පවාරණය පෝයදාක පහෝදා දහස් ගණන් සංගතිරිස දිරිවරාගෙන නව මාසික චාරිකාවක් වැඩි. ඒ ගමනට ගෙතුන් 900ක් මානේ චාරිකාවේ වැඩින්දයි ඇති. සමහර විට වස් 3 මාසයේ ඇතුළත මගකර නිවන් ලබන්න සුදුසු භික්ෂුවන්ට නොලැබී තවත් මාසයක් කල් ගන්නවා. ඒ මාසයේ තුල ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රතිපාද ලැබෙන තුරු ඊ මාසේ ගෝයෙන් පස්සේ චාරිකාවක වර්ණ අපමාසික චාරිකාවක්. ඒ ගමනට යෙදෙනවා යොදුන් 600ක් මානේ ගමන. තව සමහර විට භාවනා නියෝගී විසුන් වහන්සේලාගේ අවශ්‍යතාවක් සලකාගෙන වස්සාන හාර මාසයයි හේමන් කිරිකේ හාර මාසයයි එක්තැනවල වැඩි වෙනවා. ජිම්හානිර්කේ පවනක් හාර මාසික චාරිකාවක වැඩි. මාස හතරයි ග්‍රාහකමානි යදුන් තුනසිය. ඒ 900ක් යදුන් ගමන් කරන දීර්ඝ ගමනට කියන්නේ මහා මණ්ඩල චාරිකා. 800ක් යදුන් ගමන් කරන මධ්‍යම ගමනට කියන්නේ මධ්‍යම මණ්ඩල චාරිකා. යදුන් 300ක් ගමන් නඟට කියන්නේ අන්තෝ මණ්ඩල චාරිකා. මේ චාරිකාවේ වැඩින්නේ විශාල දෝකාණු ග්‍රහයක් සඳහා. ඒ කියන්නේ දඩදෝතලේ විශාලයි. ඒ විශාල ගමදෝතනේ මේ ප්‍රදේශවල සියලු දෙනාට සැනක් නෝරක හෝ අධිකානවල දෙවැනි තැනියෝතේ ගන්න ලැබෙන්නේ. අදවාගේ ඥාන වාහන ගමන් පාසකම් ඒ කාලයේ දෙතිවින දරිම ගමින් ගමට වැඩම කිරීමෙන් මේ සීළු වර්ගයේ සිද්ධ වෙන දරිම මහා සංගම පිළිවරාගෙන කාර්යකාර වැඩි. ඒ අතර තේස දෙනවා බෞද්ධයෝ සියගණ ගැල්වල දානවත් සංපාදනය කරගෙන දෙතුන් සීයක් මානේ රැස්වෙනම අපට අවස්ථාවක් ලැබුණොත් දන් දෙන්නුම් කියලා. මේ විදිහට සමහර ජන සම්නිපාතයන් මේ සායිකාව දෙකදී වෙනවා. මේ ගම්වල වැඩම කරගෙන ඒ ප්‍රදේශවල ගහම් දෙතලා ඔවුන්ගේ ගම් හැන්දක් දෙදෙයි. ඒ ඇයට දුකත් නැගා ගඳ ගන්න සලස්සන. ඉතින් මේ සමාදාන වෙනවා බොහෝ දෙනෙක්. බෞද්ධයන් වාදපත් වෙනවා බොහෝ දෙනෙක්. සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් ඥානාසා මඟඵල නිවන් සුව ලබන. සමහර කෙනෙක් මතු බුදුබාපතා දෙනුම් කරන්න ආරම්භ වෙනවා. නානා විද අර්ථ සිද්ධීන් මේ ගමනේ සිද්ධ වෙනවා. වයෝවෘද්ධයන්ට, ජීලන් අයට ඒ සමාජයේ නිවෙස්වල වැඩම කරනවා පුදුමාකාර සරිසුමක් ඉදාපත් වෙනවා. මෙන්න මේ නිසා ලෝකාර්ථ චර්යාව සඳහා කරුවක් යන වහන්සේ සම මහා සංඝරත්න පිළිවරාගෙන වැඩි. මෙම වැඩින එක ගමනකදී කුරුගාට කුල්ලකොට්ටේ තියෙන නියම් ගමට වැඩියයි. කුරුගාට කියන්නේ අද දිල්ලියේ තියෙන ප්‍රදේශයයි අපේ හඳුන්වනවා. ගම දූතලේ යන දිනතුන් දැකලා ඇති අහලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශේ මෙතනයි කියලා බොහෝ වන්දනා සංඝායකෝ පෙන්නනවා කරා. ඒ කියන්නේ කුරුගාට තමයි. කුරුගාට කියන්නේ දැන් උතුරු කුරු දිවෙන මහා මන්දාතු මහ රජතුමා සත්‍ත්‍ය රජෙනි සතර මහා දීපයේ අහසින් ගමන් කළානේ ඒ කීක වාදී මිනිසයෝ ඒ මහා මන්දාක රජතුමා සමග ජම්බුද්දීපයට ආවා. ඒ ආපිරිස් වලට සුදුසු ප්‍රදේශ වේකල දුන්නා. උතුරු කුරු දිවයිනෙන් කරේ මිනිසයන්ට කුරුණාට නමින් ප්‍රදේශයක් දුන්නා. අපල ගෝයායනෙන් කරේ දිනතුන්ට මිනිසයන්ට අපරාන්ත රජ කියලා කොටසක් දුන්නා. පූර්වමිදේහයෙන් කරණය කිරිසට විදේහ රජ කියලා කොටසක් දුන්නා. ඒ නිසා ජම්බුද්දීපයේම සතර මහා දීපයේ නමින්ම ස්ථාන දෙන්නේ. එයින් මේ කුරුගට කුල්ලකොට්ටේ කියන ගම්මානෙ බොහෝම දියුණු ජනපදයක්. මේ කුල්ලකොට්ටේ ගමේ සර්වඥන් වහන්සේ වැඩම කළ අවස්ථාවක නැවතුම් ගන්න සුදුසු හේතුන් තිබුණා. එදා විශාල සංගතීසක් ගමනට දෙවි සිටියා. කුල්ලකොට්ටිත නියම් ගම් වාසියේ විශාල ජනතාවක් ඉදින සංජායයේ ගම ඇසීමට එක්කාසු වුණා. ඒ අතරත ඒ නගරයේ ඒ ජනපදයේ සිටි ප්‍රධාන සිටුතුමාගේ පුත්‍රයා වන රත්කාර කුමාරයා සිටි පුත්‍රයා දෙවියන්ගේ ගණහන්. මේ ගණ අවසන් වෙද්දී සාවධානව අසාසිතනේ සිටි පුත්‍රයා ඒක නැගී ගියාට පස්සේ තථාගතයන් වහන්සේ දෙරිල්ල වැඳලා කිව්වා ස්වාමීනි මේ ධර්ම දේශනේ දුලපතන් අග දක්වා එක අකුරක්වත් අමතක වෙනවා නම් මම අසාගත්තා. ස්වාමීන් වහන්සේ දැතුණා මේ ධර්මයට ආගෝධ උත්තර ගන්න පුළුවන්. ඊදී කේසකෝ සමහති. ඊදී කේසයෙන් එක හරියට කෙලෙස් දීර්යයෙන් දීර්ය මාර්ගයක් වා. කැලුණොත් කුණුවේ. කැලුණේ කියන්නේ අධ්‍යවකාශයක් වගේ නිදහස් තැනක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ අනුකම්පාව කොට පරිදි කරන්න තේකවා කියලා. සර්වඥන් වහන්සේට සුතපදයන් හනුවලා තිබුණා දෙමව්පියන්ගේ අවතර නැති ධර්මයේ පැහැදිලි කියීමක් කිරීමක් කරන්නේ. එනිසා අවතර දුන්න කෙටි කුමාරයේ රැක කාලයේ මෞර්තියන්ගෙන් කැමැත්ත ලබාගෙන ඉඳයි කියේ. එහෙම ස්වාමී ලිපියා ගෙදරදී සුපුත්‍රයා මාගේ ත්‍යාගයේ පාරැඳල කිව්ව මෑණියනි ත්‍යාණිනි මම ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ බුදු බණ ඇහුවා. මුලපට අඟ දක්වාම ඒ ධර්මයේ මට ආબોධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. හැබැයි ඉහි ජීවිතයේ සිදුවත් මට ඉඳෙන්නේ නැහැ. මේ කාර්යශීලී සිත සම්පත් මට තේන මේක වගකීම් කරක් වෙනවා. ඒකෝට මාරි සිල්වත් දෙන්න භාවනා කරන්න ලැබෙන්නේ. එනිසා ඔබ දෙතකට නිවන් සුවය සඳහා මා පැවිදි වෙන්න ඕනේ. රට පැවිදි වෙන්න අවශ්‍යයි. දෙමෝන් කියන්නේ නැහැ කඳුලෙන් කියනවා මේ උතන වෙන්නේ අපට එකම වස්තුව මෙච්චරයි. එනේ ධර්මයේ කුන්නේ අපට බොහෝ දේවල් තියෙනවා. දෙවෙනි නිවන මේවා පරිපෝෂණයෙන් ධර්මයෙන් කාන්තර ගන්න. යන්නාක කාපු මරණය කියනවා නම් ඔබෙන් වෙනෙන්නේ අකමැත්තේ. එමනම් ජීවත්ව සිටිය ඔබෙන් අද කොහොමද වෙන්නේද? එනිසා ධර්ම කරේ වෙන්නේ පාගිය. තුන් සැරයක්ම ඉල්ලයිද තුන් සැරයක්ම ප්‍රතික්ෂේප වුණා. මේ නරුවා මේ සිටියේ දුන බලවත් ඡන්දය නිසා මුදුනේ වැල්නේ දිගා වුණා. නෑනේ ධ්‍යානෙනි මට පරිදිනෙන්න වරමක් නැත්තම් මගේ ජීවිතේ මෙතන අවසන් වේවා. ඉතින් ආහාර වේල එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් මොනවිදේ? කොතේකද දැන අදුවට නැගිටේ නෑ අහුම්කන් දුන්නේ නෑ නොකාලෝ මේ ඇතුලගෙන වැඩේ හිටිය. මේ අතරත මෙතුමාගේ හිත මිතුරන් ඇවිල්ලා මේ කීයේ කරුණ දුව නෑ අහුම්කන් දී. මාපයන් ලැබුවා මේ මිත්‍රයෝ මවරි නෑනේ ධ්‍යානෙනි මේ සිටි සොත්‍රයා මෙතන කරුණේ කළොත් කොච්චර අලාභයක්ද? යම් හේතෙන් මේ දරුවා කැයිදුනොත් සිත් නෑලුවත් එන්නේ අපේ මේ හේතර නේද? එවගේ පැහැදුණන් පස්සේ ජීවිතුන් අතරින් වාරි දකින්න පුළුවන් නේද? එනිසා මේ දරුවාගේ ජීවිතය නැතෙන් ඉස්සර අවසර දෙන්නේ පැවිදියේ. ඉතින් මේ දෙමෝපිය හඬල වැලකලා දරුවා නම් දරුවාට අවසර දෙනවා කිය. යම් දායකක අපි දකින්න කමනේ යෙදුවේ ඉන්නත් පොරොන්දුවක් ගන්න. මේ සිතේ පුත්‍රය ආකීක දින අර නිරාහාර වේදේ දැරින් ඇඟට ප්‍රාණවත්කම ලැබු දින කීපයක් ගෙදර ගත කරලා ගිහින් ලෝකුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාමුල නැගෙන කරේ දෙයින් දාගත්තා. එක දාසක් වේ ප්‍රදේශයේ වැඩෙන්නේ නැහැට චාරිකා ගමනින් ජේතවනාරාමයේට වැඩියා. වැඩි කල්යන්න මැත්තෙන් තම ප්‍රේපාසනා භාවනා වඩා සෞඛ්‍යේශස ඊමිජ්ජා සත්ත්‍යලිච්ඡා සීලසුඛ්‍යානා ලාභී මහරහත්භාවයට පත් වුණා. මෙයින් ගලන සාගොත්තක් ඉක්ොත් වුණා. බුදුරජාණන් වහන්සේට නැගෙන අවසරයෙන් ස්වාමීනි මගේ මෞර්තියන් මට බොහොම අකමැත්තෙන් අවසර දුන්නේ මගෙන් පොරොන්දුවක් ගත්තා පරිදිවේ දසින් දෙන්නේ කිය. මට දැන් අවසර ලැබෙනවා නම් මෞර්තියන් දැකලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන වදාළ හොඳයි. මේ නේද? බුදුන් වහන්සේ දන්නවා මේ දෙමෞර්තිය බලාපොරොත්තු වෙන ධර්මාශීලයෙන් දෙක කරගන්නයි. නමුත් ඒක දැන් සිද්ධ කරන්න බැහැ රහත් පාදපත් වෙලා. එනිසා ආග්‍ර දුන්නා. සාරක ගමනකින් උන්වහන්සේ කුරුඩාට වැඩම කරවා කෝරාමි රජතුමාගේ උදේ නැවතුම් ගත්තා. රසදා උදෑසන වක්ෂිලයේ දිනවා සමුදෙල් නැගිට පාපකේවර ධරව රජියා දෙත්නෙලෙන් පිළිසුලා රජියා සීලේස. ඒ වෙනුවට ජේතුමා පියේ සිටුමා ඉස්තෝකෝට වෙලා ඉස తీරනවා. ඈත කියන්නේ සීරු පරවාගෙන විසුන් වහන්සේ දුකනේ මේ මගේ පුතා කෙන හැඟීමක් නැතිදැනී දොස් කියන්න පටන් ගත්තා. මෙන්න එන එකම දුකද ගන්න තරෙද්ද අපේ පුතා පැහැරගෙන ගිය මේ කුජලෝ තමයි දැන් අපේ සම්පත පැහැරගෙන යයි මේ කුජලයාට මේ මිතුරට අපි කියන දෙන්න හොඳ නැහැ කියලා දොස් කිව්වා. මේක ඇහිච්ච මේ මහරහතන් වහන්සේ මිතුරට වදින් නැතුව මිතුර වටේ ඒ මේ කියමන් කරගෙන වෙනත් පැත්තකට වදින්න පටන් ගත්තා. ඒ විදිහට ඒ එකනේ 16ක් පෙර දාසේ ඉවත් කරන්න කිදීච්ච පිළිමු පිටුවක් අරගෙන වීසි කරන්න යනවා දැක්ක. මේ රහතන් වහන්සේ කතා කරන්න දෙන්නේ ඊට දාන දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න පුළුවන්. ඒ පැහැදිලි වෙනවා රහතන් වහන්සේ වුණ ඊට දාන දෙයක් ලබා ගන්න ඉල්ලලා. ඉතින් මේ පිටුව අර 16 පිළිගන්නත්දීම මේ ස්වාමීන් වහන්සේගේ අතුල්පත්ව සටහන් දැකලා මොහොන සටහන් දැකලා අනුරගත්තා. මෑණියන් කියනවා මෑණියන් අන්න ඔබේ පුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහෙර ආවේ. මෑණියෝ කිව්වා අනේ 16 ඇත්තනම් ඔබට 16 කෙනින් මුදනවලු. ඒනාර කියාගන්න කිව්වා අපේ පුතා අර සාම්දේ. ඉතින් ගැදුවාමනේ මේක විත්‍යාක් හරි මේ රැකෙන්නේ නේද ගාමේ වරුද. ඉතින් මේ ජේතුමාර දැන් බලවත් ලැජ්ජාවකුත් ඇති. දෙවම දෙවලාම කියන අනේ පුතා ඇයි අපේ ගෙදර තියෙන්නේ මේ අභිෂේක වෙලා කෑම ගන්න. එන් අපේ ගෙදර දාන ගන්න ආහාර ගන්න. නෑ ගෘහපති අපි අනුකාරිකයෝනේ අපට ගෙවන්නේ. මං දැන් ගාම නැලතුව. එළම කෙටතාවේ ධාරක වශයෙන්. හොඳයි. ස්වාමීන් වහන්සේ දැදියා නැවතුනේ. දවල් කාමයේ සමවස් වලින් නැවෙති. ඊළඟ පසුදා නියමිත වේලාවට සමාපත්තිය නැතිකලා රත්නමය සම්පූර්ණ කොට පාත්‍රයේ කියලා ශිෂ්‍යයා රැදිය කියන එක. එදා දවසේ මේ ශිෂ්‍යතුමා මොකද කළේ? නිශ්චිතකලන් විශාල රංගු වංගුඩක් පොඩ ගහලා දෙපැත්තෙන් ගොඩව දෙකක් කලාවලින් වහලා මේ මැද්දේ ආසනයක් හනවලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ දෙවිදෙනෙක් මැත්තෙන් විවාහපත්යේ සිටි කුමාරකාවෝ හතර දෙනෙක් ඉන්නේ. ඒ හතර දෙනාට නියම කළා මේ කාලේ තමන් මේ පුත්‍ර වරගේ සිද්ධා ගන්න හැටියට ඇඳුම් පළඳුම් ආභරණ කලඳගෙන සූදානමින් ඉන්නයි කියන්නේ. නෑ නෝ කාමයේ මකත් කළා. තාතන් වහන්සේ එම දේශක වැඩිහාම අර ආසනේ වදාමි දුනා අනාල ඉවත් කරලා දෙන්නවා පුතා මේ බලන්නේ. බෝමහන්සේගේ මෑණියන්ට කායාක වශයෙන් ලැබිච්ච ධනස්කන්ධය මේවා. මගේ මෞර්තියේ මුතුන් මෙත්තන්ට විශාල ධනස්කන්ධයක් තව තියෙනවා නිදාගත් වෙලා අප්‍රමාණාභිත්‍රායකයි. මේක විශාල ධනය පරිහරණය කරමින් ධම්පින් කම් කරමින් සැපෙන් ජීවත් වෙන්නේ. අපේ ඇලෑලෙන් මේ මහාජ සම්පත වෙනවානේ. එනිසා ජීවිත නැවතෙන්නේ. මේ මහා රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිතානනි සත්‍ය රූපකේනි මා කියන වචනයක් අහන්නේ මේවා මලු පෙට්ටි කුරුමි ගෝණු වලට තක්කරවන අරක්කවල කටවල නිවන ගංගානන් ගම ගැද්දේ දානි ඒ වක්සාද මේවා කියන නිසා තමයි මේ භව ගන්දරේ මේවා මගේ මගේ කියලා මේවාට ඇලි ගැලේ සංනාදික්ක මානවලින් දෙලියෙන්න ගැතලේකමයි මේ භව සංසාරේ ගමන් කරන්නේ එසා මගේ වචනේ අහනවා නම් මේ අදී ගමිය ගන්නකොට මේ දැනුම් ඔක්කොම ඉවරයි. එයා නිදෙත් කරුණා. අර කුමාරකාවරුන් උගන්න ලැබුණ ඇවිල්ලා කතා කරා. ඒ කුමාරකාවරු ඇවිල්ලා ගඳලා පාල්ලා ගඳලා කිව්වා මේ ස්වාමීනි අපැණි මේ කුමාරකාවන් අත්හැර ගාලා කොයි විදිහේ දුරගනම් බලාගෙනද මේ සතුන් පිළිවෙත් කරන්නේ කියලා. නැගලිවරුන් මම දෙරගනම් බලාගෙන ඉඳලා තිබුණා නෙවේ කියන කොට මුසකප්පේ සිහි නැතිලා හතර දෙනාම ගැදෙනු. මේ සීල තේජසේ ආංගා. නෑනියන් පතක තේලා කඳුළු වගුරු. එලගාමේදී මේ මහා කර්මාස නෑනියන්ට කතා කළේ කිව්වා අම්මේ මං මාව දානේ. ආරාධනේ දානේ සූදානම් වෙනවා නම් දැන් පිළිගන්නවන්න සුදුසුයි. මේ දානේ පිළිගැන්වුවා ගැලෙනු. ආත්මේ නැගිටලා ධාත අටක් කියේ. සිංහනාගය, පස්සපාල සිංහනාගය. ඒ ධාතයෙන් කියන්නේ රූපයේ තියෙන විකාර ආදීනයයි. මේ ඇතුළත අපිට කියනවා පිටතින් සිටියන් කර මෙතෙන් යන සුමින් මේ ශරීරයේ සරස තරසා බෑනුන් ජීමේ තුත්මල් කරමින් මේ ජීවත්වන ජීවිතයේ තියෙන අසාර විස්තර නිංගිත තුච්ච බව පහදා දෙමින් සිංහනාගය ස්වරූපයෙන් දේශනාවක් කරලා අභිඥාපාදක චතුර්ථ ඥානං භාවයෙන් අහසට පැනනගේ කණිමලද කලාගෙන අහසින් යයි. එතකොටයි මේ මෞඛ්‍යන්ද මහින්නේ තේරුමේ සුතනවන්නේ. අනේ අපි මේ විදිහේ මහා පින්නක තේජයක් ඇති උත්මයේ නියද ජීවිත ගන්න හැදුවේ කියලා ජීවනාමේ තමයි උදගලාගෙන කඳු සැලි. ඉතින් මේ රහතන් වහන්සේ විහෙත වැඩි. ඒ අතරත ගියන් පාලකයාගෙන් රජතුමා දැනගෙන ඉතා මේ බොහෝ මිතනිත දැරින් මේ ර ස්වාමීන් වන්ස ගකින් දාව කෝරගේ රජතුමා. ඇරිම එතුමා පරිහරණය කරග ඇතාපික අතුරන වටිනා පලසක් ජිනේලා කිව ස්වාමීන් මේකේ වාගිදෙන්. නෑ මහරජ මට කැත නෑ. ඇතාපික අතුරන ඇතිල්ල මට කැත නෑ මත මේ සම්පත්ක දෙයක් කියල. ඉතින් මේ රජතුමා වාගේලා බැඳගෙන ඇස්වා ස්වාමීන් මට නම පහගන්න කියල. හොඳයි මහරජ අහන්න. ස්වාමී මේ ලෝකයේ සමහර අය වයෝවෘද වෙලා තරුණ ඉක්ම යාම නිසා වයෝවෘද වෙලා පැවිදි වෙනවා ජීවත් වෙන්න බැරි කන් නිසා. ඔබ වහන්සේ වයසට ගියන්නේ බොහෝ මුහුද තරුණ වයස. ඔබ වහන්සේ මොකද පැවිදි වුණේ තරුණ වයස? මේ වගේ එක ප්‍රශ්න. ඒ වගේ ස්වාමීනි බොහෝ දෙනා දෙවනෝග හේතුවෙන් දෙවනෝග සුව කරගන්න බැරුව පැවිදි වෙනවා. ඔබ ආශ්‍රිත කිසිම ඉලක්කයක් නැහැ බොහොම නිරෝගී කාලෙකට පරිපූර්ණ. එවාගේම ස්වාමීන් තවත් සමහර කෙනෙක් ධනෙ කිරීලා ධනෙ නැති වෙන නිසා නැකත් ජීවත් වෙන්න බැරි කන්නිතා පැහැදිලි වුණා. ගුහාසේ බොහෝම ධනෙ ඇදී සකල්පාණය කරන්න ධනෙ ඇදී මොකද කළේ? ඒකේ ස්වාමීන් ඥාති කිරිවර කාරොත් නැති වෙලා සමන් එක්නාවකන් පස්සේ ඒ හේතුවෙන් සමාන පැවිදි වෙනවා. ගුහාසේ කියන්නේ මේ මුළු ධන පදේම තරම් කිරිවර ඉන්නවා ඥාති. අයිහිමි කයිද? එන්නම මේ ප්‍රශ්න හතරේ. ඒ නාමයේ මේ රහතන් වහන්සේ දෙන පිළිතුර තමයි මාරයිකමනි සියල්ල දන්න සියල්ල දක්න භාග්‍යවත් අරිහත් සම්‍යක් සම්බුද්ධ සරුවක්ම රාජෝත්තමයන් වහන්සේ මා මුලින්ම දහම් වැසූ දාසේ ධර්ම මාතෘකා හතරක් මට දේශනා කළා. මම මේක කලින්ම දැනගෙනත් හිටියයි. දැකක නැත්තේ ගුණ. හැබැයි එදා ඒ දේශනාව තුළින් මගේ සෙත තවත් අවදුණා. මෙන්න මේ කාරණා හතර නිසායි මම පැවිදුණේ. මේ මොනවද කාරණා හතර? උපමින් වෙත ලෝකෝ අග්ගෝති කෝ මහාගාති. අසානෝ ලෝකෝ අමදිස්සෝති මහාගාති. අස්සතෝ ලෝකෝ සම්මං පහය ගම්මියන්ති කෝ මහාගාති. ඌනෝ ලෝකෝ අදිස්සෝ සන්නා දාසෝති කෝ මහාගාති. මේ භගවතා ඥානතා කප්පතා රාතා සම්මා සම්බුද්ධේන සත්තාරෝ සම්මුද්ධේ සෞද්ධිකා. උපමිනේති ලෝකෝ අග්ගෝ මහරජේ. ඒ සර්වඥන් වහන්සේ මට දේශනා කළා මේ ලෝක සත්‍ය උපන්දා පතන් ඉරුදා උතන් පතන් දැස යන්නාකින් අර්ථයට යන්නාකින් ජරා මරණයට ඇදී ගියන. අකාමෝ ලෝකෝ අනිච්චෝ. මේ ලෝකයේ උපනුකන් සත්‍ය සමහර තනාවක් නැතුව අනාගත අසරණද ජීවත් වේ. අස්සකෝ ලෝකෝ සම්බං මහා ගමනිය. මේ ලෝක සත්‍ය සමාධියේ කිසිවක් නැතුව හිස්සතුන් කරලෝ යන. ඌනෝ ලෝකෝ අදිත්තෝ සන්නා දාසෝ. මේ ලෝක සත්‍ය මහමුන්දරාව කවදාකවත් සෑහීමකටපත් නොවි. සෑහීමකටපත් නොවි සෘෂ්ණාවට වහල්වේ සෘෂ්ණාවට දානකම් කරමින් ඉඳලා කරුණ යන. මෙන්න මේ කාරණා අතරේ මට අහගන්න ලැබෙන කෙනෙක් කෙටියෙන් ප්‍රකාශ කළා. මේ රාජ්‍ය මේ ස්වාමීන් මේ කෙටියෙන් ප්‍රකාශ කළේ මට පැහැදිලි මාගේ. මට මේ දැන උපමා උදාහරණ සහිතව ටිකක් කරුණු පහදා දෙන්න කැමතියි. උපමින් යතනෝක අභිලෝ කියන්නේ මොකක්ද ස්වාමීනි? මහරජේ දැන් මේ වයස කීයේද? දැන් අවුරුදු 80යි. මහරජේ පොදුවේ වයස අවුරුදු 20 25 දිහේ කාලේ මතකද? කොමක් හොඳට මතකද? මේ කාලේ මම හරියම නිරෝගී. හොඳ ලස්සන ශරීරයක්. මම මේ කාලේ පුදුම ඉර්ධියක් වාගේ තිබුණා. අහසට පැනගෙන වගේ මසුරුවක් කරා. ආහාර කර්ණන් ගාමෙන් අහසේ මට සතන් කරන්නේ විදහරම කරන්න පුළුවන්කම දෙන්නේ. මහරජේ මේ කාලේ තිබිච්ච කාය ශක්තිය මේ කාලේ තිබිච්ච සුවද වීර්ය තත්ත්වය ගැන කියනවා. අනේ නෑ ස්වාමී. මම දැන් කන් ඇහෙන්නේ. මට දැන් කෑම ගන්නවත් බැ. මට දැන් වාඩි වෙන නෙමෙයි කන්දක්ද. නැගිටලා වාඩි වෙන දත් අදින් අමාරුයි. ඒ වගේම මගේ කය කියන්නේ මට ඕනෑ කියලා නෙමෙයි. එකතරා මේ කායයේ එන්නේ මම රැකෙනවා මම කලන්ත වෙනවා මට කැරිති වෙනවා මම යන්නේ ලබනද ලැබෙනවා මට දැන් ඉස්සකේ සිදිල කියනවා දැන් හැරිලා තියෙනවා මගේ දුර්වලකම මට කදින්න දැනෙනවා මේ විදිහේ තත්ත්වයක් මම හදන්න දිනේ මහරජා දෙන්න මේකයි කියන්න ගන්න දෝෂ්කා බුද්ධචානන් මහත්මයා වදාළේ උදාහරු කිරුමඬ රස්තේ කියනවාසේ උදාව සම්බලන ලාභයේ කියන්නාසේ උපංගා කතන්නේ සෑම සත්‍යෙම ජරා මරණයට හැදීගෙන යනවා. දැන් මේ අවුරුදු 20 කියේ කාලයේ තිබෙච්ච ප්‍රාණවත්කම, සත්ත්වවත්කම, රූපවත්කම, වර්ණවත්කම කිසිවක් හද නැහැ නේද? ඔක්කොම කවුද පැහැරගත්තේ? කෙනෙක් අතුරුකම් කළ නැතුණා නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි අනිත්‍ය ස්වභාවය. හැමදේයක්ම හැම මොහොතකම සංස්කරණයක් ගන්න වෙනස් වෙනවා. සක්කරයේ කෝට ලක්ෂ වර්ගණන් වෙනස් වෙනවා. මෙන්න මේයි මහරජ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ උපන්දා කතම් මේ ආත්ම භාවයේ ජරා මරණයට ඇදීගෙන යනවා. හැමදාමයක වාගේ පවතින්නේ නැහැ කියන දුන්නාස දේශනා කළා. මම කර්ම වයසේ කියන මේක තේරුම් ගන්න බැරි. මම අද මේ තරම් ශක්තිමන්ත නිරෝගී කයක් පරිහරණය කරකත් මටත් මේ අජරාමර සත්‍යයක් මේ ජීවිතේ නොමැති බැරි අජරාමර සාන්තනිවල සඳහා වෙනස් වෙන සාන්ත නිවර්ෂයේ සඳහා මා මේ සාසන පැවිද්දට ඇවිත් උනා කියන කතාවද කියන්නේ. ඊළඟට ඇස්වා ස්වාමීනි මට දැන් මේක තේරුණා. සුභාති මොකද මේ කියන්නේ අකාලෝ ලෝක වනිස්සරෝ. මේ ලෝක සත්‍ය පිටිකක් නැති, ඉසුරුමත් බවක් නැති, අනාගත ආදරණ කියලා එකක් කියේ කවර තේරුමද කියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ ඒක පහදා දෙන්න. හොඳයි මහරජය. ඔබේ දැන් වයස අවුරුදු 80යිනේ. ඔබට තියෙනවාද නිදහන්කට රෝගයක් කියන්නේ. එහෙමයි කියලා. මට වාත රෝගයක් කියලා. මේ දෙන්නේ කැපීච්චා මම ඇදගෙන. මට හුලා ගන්න බැරි තරම් දුකන වේදනාවක් මං විඳිනවා. හරියට කිරින් වේකෙන් කඩ කරන්නාට මං ඉස්සෙල්ලට කඩේ. එයා මෙන්න හරක් හදන කැස්සියෝ කපන්නාක් මගේ උදරයේ කපනවා අද්දකස්ස කපනවා මට වේදනාව එනවා. සත්තුමන් පුරුෂයන් දෙන්නේ මා කඩින් අල්ලගෙන ගිලකොලක තාල්ලගෙන ඉන්න වගේ මගේ සංඥාවේ පුදුම ගාමයක් වේලා ගැතියි. අනේ ස්වාමීනි, ඒ වෙලාවේ මට කිසිම කීතාවක් නැහැ. මගේ දරුවෝ, මගේ දිසෝවරු, මගේ නෑයෝ, මගේ ඇමතිවරු, මගේ ඇඳවැටේ සුසුම්හනේ නැවිල අනේ දැන්නේ කියයි. ඉතින් මහරජ බැරිද අනේ දරුවේ, අනේ අක්කේ, අනේ නංගියේ, අනේ ඇමතිතුමනි මේ වේදනාවෙන් ටිකක් ටිකක් ඔයගොල්ලෝ බෙදා ගන්නකෝ. බෙදා ගන්න මතයක් නෙවත ගන්න පුළුවන් ගාන මේ වේදනාව ටිකට බෙදා ගන්නකෝ කියලා බැරිද දින්කලා දැනෙන්නේ ටිකට වේදනාව. අනේ නෑ ස්වාමීනි, ඒක සුසුම් වෙනවා, අනගාතු වෙනවා, කඳුළු වගුරුන විතරයි. දැන් දැන් යන්නේ කියලා බලාගෙන ඉන්නවා විතරයි. ඒ ඇත්තන්ද මගේ වේදනාවයි කොටසක් අත්හරින්න කරන්න බෑ. මම මේක නිදෙන්න ඕනේ. ඒක මේ වේදනාව විඳින්නේ මම කටමැදි කැටිලිගාමේ එහෙමයි හැරෙන්නේ පෙරගෙනු මම වේදනාව විඳින්න ඕනේ. මහරජ මෙන්න මේකයි සියල්ල ගන්න සියල්ල දක්න ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා දෙලේ. මේ ලෝක සත්‍ය මම මගේ ගමේ කීකේ කියත සමාන සමාන්නේ වේදනාවක් ආම දුකක් ආම සමන්න පිළි ගදා විඳිනවා කාටවත් මේ වේදනාව වෙන් කරගන්න දෙන්නේ නැහැ අදුකන්න පුළුවන් කමක් නැහැ මේ කායික සම්ම දුක තමයි පරිහරණය කරන්න ඕනේ එනිසා අනාතයි අතරණයි අනීශ්වරයි සමාන සමාන්නේ කියන එක මේ සියල්ල ගන්න ලෝකුරා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ දේශනා කළා මේක ගැනගෙන මම අද නිරෝගී සුවයෙන් හිටියා. මේ නිරෝගී ජීවිතේ කවදාද රෝගාතුර වෙන බැරි? මේක මට සාමයේ කරගන්න බැරි තත්ත්වය කවදා වෙන බැරි? ඊට කලින් මේ අසාර විස්තර වූ ජීවිතයෙන් වැඩක් ගන්න පිණිස මා මේ කතාවත් අත්හඳ පෙරවා ජීවිතයේ නිත්‍ය සතුන්තයෙන් දෙන්සයි ගුණෙන්නේ කියලා පාදාගත්තු. ඊළඟට කිව්වා ස්වාමීනි, අස්සතෝ ලෝකෝ සම්බන් පහා ගමනිය කියමුනාද ස්වාමීනි? මහරජය දැන් ඔබතුමාට විශාල සම්පත්තියකින් රාජ්‍යයක් තියෙනවා නේද? මේ රාජ්‍ය අහවල්දී අදෝ කියන්නේ බොහොම සත්‍යයෙන්ම මේ රාජ්‍ය ලහමි. එහෙමයි ස්වාමී. මහරජය ඔබ දැන් අවුරුදු 80යි. ඔබ යන්දාසක පරිලෝ විහාම අයමත් මේ සම්පත්තියට නිහෙව මේ සැදෙකුණේ උපදිනවද? මේ රජුගෙන් උපදිනවද කියලා මේක තීනිකාරයක් වෙන උපදිනවද? අනේ නෑ ස්වාමී, මම ඉතින් මගේ කර්මවල කොහොමද උපදී? මේකෙන් සරතුලකාරක කෙනෙක් මගේ සම්පත් කියලා අතුල කාඩ ගනී. ඒ හැරපතේ මේ කාටු වෙන්නේ. මෙන්න මේකයි මහරජතුමනි, ලෝකුරා බුදුචානන් වහන්සේ සියල්ල දකින්නේ, සියල්ල දැනගන්නේ, සියල්ල අවබෝධ කරගන්නේ ලෝක දේශනා කලේ මගේ කියලා කිසිවක් නෑ. මගේ කියලා කියක් දෙයක් නැහැ. මගේ කියලා දෙමක් පඩලාවක් නැහැ. මගේ කියලා දෙමක් පරිදුමක් ආභරණයක් නැහැ. මගේ කියලා මගේ ශරීරාවයවයක් මට නැහැ. ඒක කොහොමද බාලා හිස්සකින් යන්නේ දෙන්නේ මක්සාද? තමයි තමාවත් නැතිසයි. මෙන්න මේක කියලා ගන්න කියලා දක්න දක්න සරුවඥන් වහන්සේ අපට දේශනා කළා. මම මේක නුවණින් තේරුම් අරගෙන මේ මට කොච්චර සම්පත් දෙමුණත් කොහොම දාලා මට යන්න වෙන බව තේරුම් අරගෙන ඒගයි නින්නේ ඉස්සරේලා මගේ ඕනෑ කෙනෙක් මේවා සම්බන්ධව තියෙන දෘෂ්ණාව ඇලීම බැඳීම උපාදාන දුරු කරන පිණිස මාම හිතේ භාගන කතාවක් ඇඳ දරවාගෙන ඊජෙන් හිතුවේ බුදු කසේක කුමාරතුන් වහන්සේලා තයිති කුසුම් පිළිවෙත් භාවරක පිළිවෙත කරන ශාසන ප්‍රවේජෙන් තැවිදෙන්නේ කියලා පාරාගාති. ඊළඟට කොහොමදයි ස්වාමී ඒකත් මම තේරුම් ගත්තා. ඔබවත් කියවා නේද? ඌනෝ ලෝකෝ අතීතෝ සම්මාදාසෝ කියලා ලහම් කඩයක් කොහොමද මම මේක තේරුම් ගන්නේ? ඒ කියන්නේ ලෝක සත්‍ය හැමදාම අදින් ජීවත් වෙනවා. අද පාරේ මාත්‍ෘත්‍ය කර ජීවත් වෙන සාහිසුණක් ඇතුළු ජීවත් වෙනවා. කෘෂ්ණාවත යකත් ජීවත් වෙනවා කියවම මොකද මේකේ? හොඳයි මහරජයේ ඔබට දැන් මේ සාවිසාල රාජ්‍යය කියනවානේ ශාස්ත්‍රීය රාජ්‍යය හොඳයි ඔබේ ඉතිනේතුව පත්දේ දිසා හතරෙන් හතර දෙනෙකුට මොකද මේකේ ඇත්තේ කොච්චරද ඉතින් දිසා හතරෙන් එක එකම වෙලා කියන මහරජයේ අහවා දෙදේ ඉඳලා මම ආවේ ඒ සිදුවේ කියනවා නැක්සම් නැති නී රජයක් වාගේ ඕම විහාර ඕම ශාස්ත්‍රීයක ධර්මපදයක් තියෙනවා කාර්යයක් ඔබතුමා කලකේ නම් ඒක සමාසතු කරන්න පුළුවන් ඒක මොකද කරන්නේ එයි මා ස්වාමීන් වහන්සේ නාම පිළිවරාගෙන ගියන මේ ධර්මපදයක් මතයි කරගන්න එහෙනම් මේ ගතුණු දේශාවෙන් ගතුණු දේශාවෙන් උතුම් දේශාවෙන්ද මොහොතේ විතරද එන්නේ මේ ඉතුමෙක් කියන්නේ බහ අසල ඒ අය කියන්නේ පරිදි මේ ප්‍රදේශ වල රාජ්‍ය සමාසයිති කරගන්න ඉතින් මහරජේ හොඳයි ඔබ දැන් මේ රාජ්‍යයේ මේ දෙවනුව ලබාගත් රාජ්‍ය පහේ කාර්යභාරි 6යි. ඔබ ආහාර ගන්නකොට සංකල්පයේ 6කින් ආහාර ගන්නවාද? ඔබ නිදා ගන්නකොට ඇඳන් 6ක එකවර නිදා ගන්නවාද? ඔබ ඔතුම දරා ගන්නකොට ඔතුම් 6ක් දරා ගන්නවාද? ඔබ ගිරියයි සමල කාලනකොට ගිරියයි සමල 6ක් දරා ගන්නවාද? ඔබ අඩුවක් ගන්නකොට කාඩු 6ක් හදලා ගන්නවාද? ඔබ නලාවකේ ගන්නේ නලාවකට 6ක් ගන්නවාද? ඔබ යම් පාණී කරනකොට භාගින 6කින් පාණී කරනවා නේ? ඔබ පාණී කරන්නේ පරිභෝග කරන්නේ එක එකනි. එහෙනම් උෂ්ණාවක යකත් නිසානේ, උෂ්ණාවක ධාතු නිසානේ, ඔබට සෑහීමක් නැති නිසානේ, මහ සාගරයේ දස දිශාවේ සාකා ගුරුදා දැන්නේවානේ මේ ආමේ සමයේ කෘෂ්ණා වැඩි පුජ්‍යයාට කොච්චර ලැබිලා අනේ ඇති එක සෑහීමක් නැහැ තාත් ලැබෙන්නේ ලැබෙන්නේ නැති මෙන්න මේකයි මහරජේ සියල්ල දන්න සියල්ල දක්න භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධයාණන් වහන්සේ වදාළේ මේ සාංශාරික ලෝක තත්ත්වයට කවදාකවත් සෑහීමක් නැහැ සම්පත් බැරිම තවකවත් අසාරණ අසාරණකාරීත්වයෙන් යුතුව කෘෂ්ණාවක වහන්සේ කෘෂ්ණාවක ධාතනේ ජීවත් මෙන්න මේක තාත්තේ දේගුගෙන මට මේ සාවිසාල ධනයක් තියෙනවා කියේ මට මේතර කිරල සම්පත්තියක් මානසික කිරලක් ඉන්නවා කියලා මං හිමෝගේ ජීවිතයක් ගත කරනවා කියලා මං කරුණ කෙනෙක් වෙලා නම් හිතන්නේ නෑ මේකේ කරුණ හතර බැලෙන්නේ දේගුන් ගන්න නිසා මගේ දමෝපයන් හදාගන්න දෙද්දී මගේ හිත මිත්‍රයන් හදාගන්න දෙද්දී ඒ සියල්ලම දෙලි උපේක්ෂකව මම විශේෂ ආකාරයක් හද දෙනාගෙන බුදු සතේ බුදු මහරහතන් වහන්සේලා කයිති මේ ආර්යවංශ ප්‍රතිපදාවක උතුම් ශාසන ප්‍රතිපදිකම ඇතිුණා මේ කාරණා හතර නිසා කියලක පහදා දෙකක් වන්දිය බොහොම ප්‍රසාදයේ පත්ුණා ඉතින් ඊළඟට ධාතා බලයෙන් උන්වහන්සේ සිංහනාද ස්වරූපයෙන් ඉසුතු දේශනාවක් පැවැත්වුවා එහෙම ප්‍රකාශ කරන්න මම කාලෙ ගන්නේ නැහැ මේ දේශනාව තුළින් පැහැදිලි කරන ලැබෙන්නේ උපන්දාකත මරණාර්ථය දක්වා ජීවිතයේ තියෙන විදිනාපත් ස්වභාවයයි. ඒ කියන්නේ අප මොනතරම් පාඩ්‍ය කළත් ඒ ආයේ අනිත්‍ය ස්වභාවය දැන ඇති. කෘත්‍යයක් පැහැදීමක් ලෙස ඇති. ධනෙන් ධාන්‍යයේ සංකල්පයේ ආයුරාමේ සතබල දක්වා නෙලගෙන දවා. නැත නැත් ඉදීමට හේතු වන මේ කුසල කුසල කර්මයන්ගේ ආනුභාවය ගැන ඒ සියල්ලට වඩා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල සිදෙන්නේ නැදෙන උතුම් ලෝකෝත්තර අමා මහ නිවන් සූකුම් බව ප්‍රකාශ කරමින් ධාතු දෙකෙන් ධර්ම දේශනාවක් කරයි. ඒ දේශනාව අවසානයේදී කොරව රජතුමා පුදුමාකාර ශාසනික ප්‍රසාදයකට පත් වුණා. එතනම තරණ කිය. ඉතින් මේ මහ රහතන් වහන්සේ කැමති දේ ගන්නවාක් ඒ වැඩේ ඉඳලා ආපසු සෑතුරක වැඩම කළා. ලෝකදා බුදුරජාණන් වහන්සේට මේ සියලු ප්‍රවෘත්තිය පහදා දුන්නා. ඒ දවසේ සිවර්ණ පිළිස නැද්දී මේ රත්කාල මහ රහතන් වහන්සේට සාධාරණයක් දුන්නා. ඒක දැක්කම දිස්සේ මම ශාවකයන්ගෙන් විස්කෝණ ශ්‍රද්ධා සම්බිධාන යෙදෙන සත්පාගු. නදී සාගනේ ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රද්ධාවෙන් කරදී බුද්ධ චෝත්‍රය මහත්සේ රාතර සත්පාරීත්වයන් වහන්සේ අග්‍රාණීකයා භාරන්දකෝ. එබැවින් මේ රත්කාල මහ රහතන් වහන්සේ වැඩි කලක් නෑ වැඩි සිටි. බොහොම කිස කාලයේ කර්ම වායතේදී මෙතිනවට. මේ රත්කාල මහ රහතන් වහන්සේ පාවල මහ රහතන් වහන්සේ දෙනෙක එක අභිනිහාරක දෙන්නේ. ඒ කියන්නේ කිමුතුරා බුද්ධ ශාසනයේ කාලයේදී මේ දෙක එකට පෙරම් පුරාගෙන ආවා. සියලුතුරා බුදුසසුනේ භාවයේ නැත්නම් ඒ සමීපකාරයේ මේ දෙන්න ගමදෝතනේ හංසවැටේ රාජධානී සිට බුදු දෙන්නේ මේ දෙන්න ආශ්‍රය කළා දිවයිනේ කාපසුරු දෙන්නේ එක කාපකයන් වහන්සේ නම ගාමදානී කස්සවන්න නාම බවදද අනිත් සෙච්චනා වඩින්නේ අවුසාවා දේශාත්‍ර බවදද මේ දෙන්න ආපසු පසුවදා ධානයට ආවම තමයි 10ක දෙකකට අනුශාසනා කරන්නේ නාගබවෙන් කියන්නේ එච්චනා කියන්නේ ඔබේ මේ සිහියේ ආනුභාවයෙන් පතුවේදේ නාගරාජයන් සමාන සම්පන්න ලැබෙනවා සතර බවට එච්චනා ඇවිල්ලා කියන්නේ ඔබේ මේ ධානාරිසංසගාවේ සත්‍යෙන්ද සමාන සම්පන්න ලැබෙනවා ඉතින් මේ සිතුම දෙන්නට මේ සම්බන්ධෙට ලැබෙනවා නාග ලෝකයෙන් ගෙනෙන දේශනා නාග රෝධෝපයි දෙවනෝගෙනිත දැනිච්චේකල දෙවනෝපයි මේ ධම්පින්කම් කරන මෙතන ගත හැකි ඒ කාලේ විද්‍යාස්වාදේ තම නැහැ මේ දෙන්නා මෙතුයාර තාපසයන් දෙන්නම අනුසාරණාවන්ව ඉතින් මේ අතරේ දේතුමත්දා බුද්ධජානන් වහන්සේ ගෝපාලෝ නාගදානේ කන්න නාගරාජයා ඊළඟට කියන්නේ ආරාධනාකට නාගබවනේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයන් සංගය රැඳම කරලා අර්ධාස මානිකුනේ ගන්ධකෙට නිමවලා උපස්ථාන කරලා දුපස්සේ චක්‍රභවනේ උත්තරල සම්බෝ රාජේ එහා කියන බුද්ධ ප්‍රමුඛ ලක්ෂයන් සංගයට කියන්නේ ආහාර පානෙන් ගන්ධේ මේ සම්බෝ රාජේ ප්‍රාර්ථනා කළා මත අනාගතේ සද්ධාවෙන් කරකෝ කුමංගේ මන්ත්‍රවරහකෝ කියන නාගරාජයා ප්‍රාර්ථනා කළා මට අනාගත බුදු සසුනකදී සිතාකාමයෙන් අනුගමෙන් අග්‍රව බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වරහ කෝටි නිවන් සුව ලැබේවා. මේ දෙන්න එකතේ ඉන්නේ සමගියෙන් දරුම් පුරාගෙන ආපදේ. සංසාරේ බොහෝ සෙයින් එකතු වී ආ. එයින් අර නාගරාජයා මේක භාවයේදී කාමදාතර කුමාරයන් වහන්සේ වශයෙන් ඉතද බුද්ධ පුත්‍රයන් වහන්සේ වශයෙන් ඉතද කාර්තාවගේ වයසේදී පරිදිවි 16 වයසේදී පවන මහා රහත් භාවයට පත් වුණා. දැන් ජීවිතයේ උපසම්පදා වන උපසම්පදායෙන් අවුරුදු 15ක් තරම් දෙතිකාමිය වැඩිඳලදී. මෙතන අවුරුදු 35 40 අතරක තින්වන් පෑර කවුසාවරණය. අර චක්‍රදීව රාජයා විසින් කළ ප්‍රාර්ථනාවේ පුණ්‍යවන්තයා තමයි හත්කාල සිදු කුමාරයා වෙතදී මේ සදාන් පරිදේලා අරිදේක අරිහත්ත්වයට පත් වුණේ. උනාසේ කැදෙනකොට වයස 26 දහය අතරේ තරුණ වයසේ. උනාසේ ප්‍රසම්බදාරයෙන් අවුරුදු 15ක් තරම් ප්‍රතිකාරයයි ලැබෙන්නේ. කොහොමද අවුරුදු 24 රාජ කාලේ. ඒක මේ දෙනම වහන්සේ එක වාගේ ප්‍රතිකාරයේ ජීවිතයකටයි බල දෙක දීතියි. තරුණ උන්වහන්සේගේ ප්‍රතිකාරයේ ජීවිතයේ කුලදී මේ වෙනස් වෙන ලෝකයෙන් වෙනස් නොවන සැපේ වෙන අමාමහා නිවන සාක්ෂාත් කරගන්නවා. අසුර මහා ශ්‍රාවකයන් වහන්සේන අතරකටපත් වුණා. ආනන්තලාභී වුණා. ඉතින් දැන් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන සාමල දෙකක් පාඩම තමයි අපේ ජීවිතයේ තියෙන යථාර්ථයේ තේරුම් ගැනීම. අපි අද ජීවත් වෙන එක එක වයස් කාලය. ඒ කියන්නේ උපන්දාකටම එක එක වයස් අපිට තියෙන. මේ වයසින් අපි තේරුම් ගන්න ඕනේ අර උදා වූ සූර්යයාගේ ගමන වාග් සූර්යයා උදා වෙනකොට උදේ පාන්දර බොහොම සමීපයි මල් පිපෙනවා සුව වෙලිය දෙනවා මීන් ඇස්රෙම පැත්තෙන්න නාදතරමින් ගියෙන් ගොමුරනවා එයාගේ මේ සීතාවෝ පක්ෂීන්ව බොහොම ප්‍රමෝදමත් බුදුසය යන මිනිස්ව පටුම කුඩේ දෙන්න පටන් ගන්න දේවල් හැබැයි ඉතිහාස ගාන වෙන්න සූර්යයා මැත්‍යාත්මේ මුදුන් වෙයි ඊට පස්සේ ආවෙන්න දෙන්න දහගෙන දහගෙන යනවා ඒක කස්තරයක් නවතින්නේ ඉන්නත් උතල බලන්න ඒ කස්තරයක් මේ ශ්‍රමණයල් එකකින් දෙන්නේ ටිකින්ටික දෙක වෙනවා දෙතේ මෙන්න මේ ක්‍රීකා ගිහින් අන්තිමේ දේපය 12 පොඩ්ඩෝන් පය 12 කියන ඔතනින් ඉඳලා යනවා මොකද කියන්නේ අයකින් පය 12 කරනකම් ඉරේණියක් නැහැ මේ ලෝක මේක මේ ස්වභාවයේ තමයි අපේ ජීවිතේ අපි අද ජීවත් වෙනවා සිනහ වෙනවා සන්තෝෂ වෙනවා ප්‍රීතිමත් වෙනවා ඉගෙන ගන්නවා රැකී රක්ෂා කරනවා අමුදන්වන් පෝෂණය කරනවා මේකේදී ව්‍යාපාර දෙකරනවා මොන කේකම අපි දෙන්නේ කියන වෙලෙ කිසිවෙලෙ නෙමෙයි මෙන්න මේ අනිත්‍ය වූ නිස්සාර වූ අපහාර වූ දාවකාලික වූ ඉතරිනාම ස්වභාවයෙන් යුක්ත වූ ස්කන්ධේ පරිහරණය කරන්නේ උපන්දාපතන් අපි මේ ස්කන්ධ නැති රෝගයක ප්‍රතිකාරකේමයි මේ කටයුතු කරගෙන යන්නේ උපන්න මොහොතේ අපි ආරම්භ කරන උෂ්ම ගන්න මේ ස්කන්ධ පරිහරණය සඳහා රෝම ප්‍රතිකාරය උපන් මොහොතේකත් අපි අප්පා නමනවා දිගාන්ව හැරෙනවා බැලෙනවා ඉන්නවා මාරු කරනවා මේක තමයි උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාරය. උපන්න මොහොතේකට අපි කෙලෙසම සතු බලමිත්‍රාගේ සමේ නිස්සන්න ධාර කරමින් ඒවා සුද්ධ සාවිතර කරන්නේ සිදු වෙනවා නාන්න වෙනවා පිටු කරන්න වෙනවා ගත් නැතිින් වෙනවා වෙනම කටුවකටද සිද්ධ වෙන්නේ. මේවා කරන්නේ රෝගයේ ප්‍රතිකාරය. කුඩා ගඩොක වගේ අවුරුදු ගණනාවක් මෞඛ්‍යම් දෙයක්යේ සැදනාකරක අයන්න ආයන්න කියලා අතුරු සාපේ ඉගෙන ගන්න පටන් ගන්නවා උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාර කරන්නේ. අවුරුදු ගණනාවක් පොත්පත් ඇගෙන බොහොම දුකසෙන් හරි මේ දහස් කලම් හරි මුදල් වැය කරගෙන අධ්‍යාපනයේ ලබන ඊයඟට වැසියාවක් බලාපොරොත්තු වෙනවා උපන්න පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාර කරන්නේ. සතිය ආරක්ෂා කරමින් අවශ්‍ය නිරන්තර සම්පාදනය කරන ගෙවල් ඕනේ, ගෑනින්න යාන වාහන ඕනේ, අලෙකුත් පොත්තනියට ඇදෙන්න ඕනේ, නිකන් කෝප්පක ආරෝහක ඇදෙන්න ඕනේ, ඒවාගේ හැම දෙයක්ම දුනු පුල්කාට තමයි කියන්නේ ඕනේ. ඒ කොහොම සමස්තාකයෙන් දෙන බැලුවොත් ඒ උපන්න කම්පස්කන්ධ රෝගයේ ප්‍රතිකාර කරන්නේ. ඉතින් කුඩා සල්පතේ ඉන්න දුකීත් ප්‍රචාරණයකටම ආඝාතනයේ ගැප්පා හැම දෙනාම කරන්නේ මේ හේතුවයි. සමකම පංචස්කන්ධ රෝගයේ ප්‍රතිකාර කරන්නේ ආවිත්‍ය කන්‍යන්ගේ අභිලිකන් දින වෙන ක්‍රියාවක් වෙන කලක්ම සම්පතක් නිහියන්නේ නැහැ. උපන්න රෝගයේ ප්‍රතිකාර කිරීම තමයි අන්තිම මුස්ම ගන්නවා හැම දෙනා විසින් කරුම් ගන්නේ. ඉතින් මේක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේ ජීවිතේ නේ ක්‍රියාව කර කර ඉඳලා මේ කර්මක දාන ආයත් කරේ කල්ව ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ආකාරයේ සංක්‍රමණය වෙන්නේ මේ ඉස්සන්න රෝගයක් තමයි තුන් රෝගයෙන් කියන්නේ. සංසාරයේ කියන්නේ මේකයි. ලෝකුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතරෙන් වහන්සේලා උපන්නත් නූපන්නත් සාංශාරික ස්වභාවය නම් මේකයි. ඒක තමයි සම්බන්ධතාවයෙන් මේක සිද්ධ වෙනවා. දෙලුගේ නැවීමක් නෙමෙයි. විදේශිකුණීමක් නෙමෙයි. ඒක තමයි සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ කාර්යය සතරෙන් වහන්සේ බෝධි මූණයේදී සත්ව ආකාරයෙන් අවබෝධ කරගෙන මේ ස්කන්ධ පරම්පරාවට හේතුව මෙන්න මේක පළවෙනි හේතුව අවිද්‍යාව, දෙවෙනි හේතුව සංස්කාර, තුන්වෙනි හේතුව විඥාණය, හතරවෙනි හේතුව නාම රූපය, පස්වෙනි හේතුව සලායතනය, හයවෙනි හේතුව ස්පර්ශය, හත්වෙනි හේතුව වේදනාව, අටවෙනි හේතුව සංඥාව, නවවෙනි හේතුව උපාදානය, දහවෙනි හේතුව කර්මභාවය, එකොළොස්වෙනි හේතුව ජාතිය, ඊළඟට ජරා මරණය අන්තිම අංගය. මේ මංග 12ක් ඇති හේතුකර සම්භාවයක් ත්‍ක්‍රේ කාපාරයෙන් පවත්නා ගැනීම ඉතිබවයෙන්දී අනාදිමත් සතර කඩන් දෙන මෙන්න මේ භවකාත්‍රය ආභෝධ කරගෙන කථාවචන් වහන්සේ බෝධි මූලයේදී සීලයේ පොළොක වීරමෙතු පාදයෙන් දිහිතා සිටගෙන ප්‍රඥානෙත අත්වෙයි කර්මකේ කළක් ඥානීමෙතු තුම් ප්‍රඥාව ආවගේ අකින් දරාගෙන මේ ගවඩතාවල ප්‍රතිසංකාදේ නෙමෙති හේතුඵල සංසාර භවත්‍යයේ පහර කියලා සුනිසුම කරලා මුනරසේ සුදුමාකාර ප්‍රීති සෝමනස්සේකින් උතුරායන ප්‍රීතිවාක් ප්‍රකාශ කරයි. අනේක ජාති සංසාරං සංඝාවිස්සං අනිද්දිකං දාකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති කුණක්ුණං දාකාරක දිස්සෝසී පුනේ හන්නකාසී සබ්බාතේ පාසුකා භංගා ගහකෝ සංවිසංතිකං විසංකාර ගතං චිත්තං කංහානං කය මජ්ජගාති. නැතනේ තිතදීම දුකක් බව දැන තිතදීම කරවන කටුකුමා සය සයාම නොදැක ප්‍රමාණාතික්‍රා සමේක ජාති සංසාරෙහි පොදින උත්පත්ති වශයෙන් නැවිද්දෙනි. නිස්කන්ධ ගෘහය කරන කටුකුමනි ඔබ මත දෙනුන ඔබේ තරාල සිඳින දැන්න ඔබේ කණිමඩල සිනිසුණු කළා ඔබ මුන්වත් මේ මට නිවාස ආගන්නේ නැත. මම මේ සිත අසංකතයට ගියා. කුෂ්ණාත්ේ සංඛ්‍යාත අමහා මහණියන ආභෝධ වුණා. මේකම් ප්‍රකාශනේ මේක විදහාස්සන්සිය 86 පොත් මාස 3ක මාස 4ක පෙර මේ මහා බෝධීන් වහන්සේ ළඟදී මේ සරුවඥන් වහන්සේ ප්‍රකාශ කළා. මේ දේශනාව තමන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කළා පමණක් නොවේ. බුදු වීමෙන් මාස දෙකක් ජීතන පටන් 45 අවුරුද්දක් වුණේදී මේ ස්වභාව ධර්මයේ මේ පරමාර්ථ ධර්මයේ මේ පඬිත් වේදනීය ධර්මයේ මේ අතිසූක්ෂම ධර්මයේ මේ අභිසූම ප්‍රණීත ධර්මයේ මේ අගාමීර ධර්මයේ නානා නයක්‍රමයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයගේ බෙද බෙදා ආගෝධ කරවනවන්ට පහසෝ පිණිස මේ ආයුෙන් දේශනා කරමි. සූවිසා සංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේදීම මේ ස්කන්ධ දෙකෙන් අතමුදවා අමා මහ නිවනට පමුණවලා තමන් වහන්සේ කෙටි කාලයක් ගතවෙනා දැන් තවද සංඝාගත වැඩි කළක් ලෝ පහළ වන පින් ඇති උතුමනට උපකාර වෙන පිණිස කුඳු බුදුදහම සිහිගෙන දරණා විශ්වාසයෙන් සුවාසෝදාස ධර්ම සම්බේ දේශනා කොට මගේ ඇවැමි මෙතෙක් කල් මුළුල්ලකින් විශේෂ ධර්මයේ සාත්‍රෝ කෘත්‍ය සිද්ධ කරමින් ලෝක යන සලසත්වා අධිෂ්ඨාන කොට අනුකාලිකේක පරිණිවාණේ දසදහසක් ලෝක ධාතේ කාලෝකතල නිපානක් හේයන්නාසේ පිළිනුණා ප්‍රාකට යදීයේ නික්වේස රහතන් වහන්සේලා පිළිනුණා සෝවාන්ාදී ආගම් වහන්සේලා ස්වර්ගත් වුණා පුදුජන ජනතාව ශෝකයේ ධර්මාරූපෝ කන්නෝ ගිය ගදීතිය ආරක්කාර ගාමිතා මුගෙන් කුකුණු මාලිගාශාල ලක්ෂාවසේ දුණා මේ මහා විරහදකාරකා මහා පුතේ මහා නේද කාර්යත මහා සාගර දැන් විශාල ලක්ෂු දිනාතර වාගේ දෙකදන් යාන වාහන නුඹල නුඹල මුදල්ලාගේ පාරිභෝගික වක්කු එනින් දිනින් වැඩිමින් තනදීන් මෙතෙන් යෙදෙන් දතෙන් මුලකින් හිරියව ප්‍රකටමින් ආශ්‍රාවයෙන් දස්වාසයෙන් පරිහරණය කරන අපේ ආභාව සියල්ල මත ලැබෙන ජීවිතයේ සංස්කාර ධර්ම දුක්ඛානිසත්‍යයි දුක තේරේ තුන කුෂ්ණා දුක් සමුදය විසත්‍යයි දුක සමුදය නැති සාන්ත නිවන දුක් නිරෝධාර සත්‍යයි නිවන ආબોධ කර ගැනීම පිණිස ගතිය යුතු ආර්යසංගික මාර්ගයේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය නම් අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ දීර්ඝ කාලයක් දුරු දාන ආදී පාරමී දෙනෙන් මේ ආර්ය සත්‍ය අතර ආභෝධ කරගෙන අජනාමර අමා මහ නිවන් ගතියා සතර කුස්තරමේ කල කෙලෙස් නිපද නිවා කඩවතින්ම සාන්ත නිවන් සෝයේ සැලසේ රගාල සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් පයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය දේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනා මේ සීලම කුසල සම්භාර ධර්මයේ පාරමී භාගකත් වී සාක්ෂණීය තුම් භෝගීකේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටා ගන්න. අද මේ අවස්ථාවේදී විශාල සිත්‍රිසක් සීලයේ යෙදෙන දෙලෙකුන් තුමේ කරමින් කුන්දර සංවර කරගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව යමින් උතුම් ආර්ය වර්ග ප්‍රතිපදාවකදී සිටිනවා. ඒ සංඝ පිළිගත්තා සීල පිළිසකන් දානෝපස්කාන සඳහාද සදාවත් සින්වත් පිළිසක් අද මේ සහභාගී වෙනවා. පළමුව බුද්ධ පූජා රැස්වුවා. සිංහලතුරුව මේ දහම් පදයට සවන් දුන්න. දස්වල් වෙලාවකින් සංඝ රත්නයට සීල පිළිසක දානෝපස්කාන සිද්ධ වෙනවා. දාන සීල භාවනාවෙන් මේ සිදු කර ගන්නා වූ කුසල සම්භාරය සීකරයෙන් පිළිහි යන සම්බුදු සසුන් නොපිළිහි අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාදීපයේ දිදුලමින් දතමනින් උද්දීප්තිමත් ජෝතිමත් හැරත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නම් වභාව ප්‍රාප්තමෝපේ ගුරුවර බන්දු මිත්‍රාගේ සකලෙන ආශිර්වාදයක් මේ කුසල සම්භාරයක් වේ සම දෙන සුගති සතක් විද කෙලවර සාන්ත අමා මහ නිවන් සුව ලබස්වා කියා කරුණාවෙන් කිච්චේ. සාපනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දීකේත මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් මෙකින් අනුමෝදන්ව සම්බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සමතක දේව ආරක්ෂාව සලසා දෙත්වා කතුව භෝධි වනින් සාන්ත නිවාසව ලබත්වා යා මෛත්‍රීන් පිළිපන්වන විසේන හිතායතනදා සනසත් නැතත් නොම භෝධි නිස්කාණය පටන් අවකගම් නගර ලංකාව දඹදිව මේ සත්වල සීල සත්වල දස දිසා වාසී සමස්තව උපත්‍යාගත් මිසින්වත් වේවා සීල සත්ව සමසලි සතිවරින් නිදුක් නිරෝගී සුවපත්ියේ ආර්ය සත්‍යක මාර්ගයේ අප්‍රමාදව ගමන් කොට ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා යාමයි කියනවා. තුන්සිත භාගවාදන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් කඟවෝන සානිවාග්න සකලව සත්‍යා තේනමනි කාර්මයේ සේසෝ සිතිකරගත් මේ උතුම් කුසලා කාමෙන් දුක්ඛාගේ රත්නස්යාන් කාමෙන් ජීව මණ්ඩලයේ ඇතුළමෙන් කල්යාණ මිත්‍රාන්ගේ ආශිර්වාදයෙන් මහා සංඝ පිළිසකත් මේ සී පිළිසේ සමතත් මේ ධාත පිළිවත් සමතත් ධර්ම පූජා කළ සමතත් සාදුත්‍යා සිද්ධාදවග සමතත් මහා ශ්‍රාවසින් යති අසනීපම්ම ලෝකන්තර අසුරවන්තරා සකලාන්තරාය සර්වෝත්තරයන් විරුද්ධවම විසේ ඒ විශ්වාසිනේ ආරක්ෂාව සිත සාන්දිය සනසේවා සබන සබන සියවදක් ගානේ රත්නත්‍රේ සතු අකිතු සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂාමේ සම්පෙන දේවා කමිතුන සතුරු ඉන්ද්‍රන රස වේතාවියා හොදාලි එකතන් දියක් ඇති ගැනීමක් දිනීමක් විශේෂක නමේවා පාරිත දීලාදී අතුර වේ කායික මානසික සැනසෙල්ලේ පාරමී දින කෙරේවා ගුණ නෝනින් ධන ගානේ යශේත්‍රෙන් ආනි වර්ණ සකලන ප්‍රඥාවෙන් දෙරකස ලැබෙන සදාන්තුෙන් ජීවුන වේවා සම්යක් ආත්මනාසයල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුර්ථමත් වේවා සියලස් කලක් අතරඥාය සම්බුදු සසුනේ මාර්ගයෙන් පුරා ගැනීමට දෙරුවන් මේ දේශන ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී භවයක් භවයක් පාන්දා දේශෙන් කල්‍යාණ මිත්‍ර සම්ප්‍රඥයතු නිවන් මාර්ගය ගන්ත ජාති ජාති වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් ගෝසත් දෙමෝඥයන් සහෝදර සහෝදරියන් දුර්ගම් නැදැයි තෙමිතුරන් දේක සේකාවන් දෙකට එකතව පාරමී පුරාගෙන එකම ධර්ම මණ්ඩලයේදී දුක්ඛය සමුදය නිරෝධය මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේනිදු මහ රහතන් වහන්සේ දේශනාවේ වදාළා වූ අජරාමර සාරක ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහ නිවන් සම්පත්තියේ ප්‍රතිලාභයේ නිසඳ මේ කුණි සම්භාරයත් සෑම දෙනා දෙකසේ හේතු වේවා වාසනා වේවා කියනි අසුර ප්‍රාර්ථනා කරමු අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.